1968 වර්ෂයේ වගේ මට මතක හැටියට ඒ කාලේ මම ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා ගෙදර එන්න නිකන් ඉන්න කාලේ ආරක්ෂාවක් හොයමින් යන කාලේ මට වැඩි ඒ විදිහට දමුත් හරි කියලා හිතන මගේ යාළුවෙක් හිටියා ඇනස්ලි මාරවණ කියලා. එතකොට ඔය අවදියේ තමයි එංගලන්තයේ බීටල්ස් කියන ගායක කණ්ඩායම, එතකොට ලංකාවේ ලොස් කැබලෙරෝස් කියන ගායක කණ්ඩායම හුඟක්ම ජනප්‍රිය තත්ත්වයකට ඇවිල්ලා තිබුණේ ඒ කාලේ. ඉතින් මටත් ලොකු ආසාවක් ඇති වුණා මේ සංගීතය අනුකරණය කරලා මේ මොකරි ඒ අනුව යන්නාරි, අනුව වාදනය කරන්නාරි, ගායනය කරන්න ඕන කියන ආසාව මගේ හිතේ ඇති වුණා. ඉතින් ආසාව පෙරදරි කරගෙන තමයි මේ ඉස්සලා මම සංගීතයට යොමු වුණේ කියලා මට මතක හරි මම කියන්න කැමතියි. මම එක්තරා වසර 3-4 ප්‍රථම මට කැසට් පටයකට ගීත කීපයක් නිර්මාණය කරන්න අවශ්‍ය වෙලා තිබුණා. ඉතින් කොළඹ තිබුණු පරිසරය අනුව, ඒ කියන්නේ කලබලකාරී පරිසර අනුව මට හිත යොමු කරන්න බැරි නිසා මම ගියා මගේ යාළුවෙක් ගෙදර මෙහි නුවර පළාතේ. ගිහිල්ලා මම ඉතින් මට දුන්නා වෙලින්ම කාමරයක් ගෙදර. මම ඉතින් කිව්වා මං ආවෙ මෙන්න මේකට. ඉතින් ඒගොල්ලෝ බොහොම සන්තෝෂ වුණා මං මේ ඒ ගෙදරෙන් ගෙදරට ගියා. ගිහිල්ලා ඉතින් මම සවස් වෙලාවේ මගේ ළඟ තිබුණා සින්දු ලියන පොත, පෑන, ඒ වගේම ගිටාර එක. ඉතින් මම ගිටාර එක අරන් මං සින්දුවල් ලියන්න හැදුවා. නමුත් කිසිම අදහසක් ඔළුවට ආවෙ නැහැ. හිතට ආවෙ නැහැ. ඉතින් මම අන්තිමට පොත අරන් ලිව්වා ගීයක් ලියන්නේ කෙසේද කියලා. ඇත්තටම මම මේ සින්දුවක් ලියන්න නාවේ. ඉතින් මං ඒ අදහස මම ලිව්වා ගීයක් ලියන්නේ කෙසේද, කාටද, කාගෙනද කියලා මං පොතේ ලියලා මං ගිටාරෙ ගත්තා. අර මං මෙහෙම මේකට ටියුන් එකක් දැම්මා. ගීයක් ලියන්නේ කෙසේද, කාටද, කාගෙනද, ගීයක් ලියන්නේ කෙසේද. ඉතින් ඔහොම ටියුන් එක දාලා දැන් කල්පනා කරනවා කොහොමද දැන් මේකේ ඉතුරු කොටස සම්පූර්ණ කරගන්න කියලා. දැන් මට පේනවා පෑනයි පොතයි තියෙනවා. නමුත් හිත හිස්. මාව පේනවා ඉස්සරහා තියෙන කණ්ණාඩි මේසෙන් මගේ මූණ මට පේනවා. මූණේ මගේ මටම පේනවා මගේ ඇස් ටිකක් බර වෙලා වගේ. නිකන් නිදි බර ගතියක් වගේ මට තියෙනවා. මම හිතන්නේ ඇතම් විට ගිය විඩා මහන්සි වෙන්න ඇති. මං ගෝගක් ලිව පොතේ. කොහොමද මම ලිව්වේ? පෑනයි පොතයි මාගේ හිස් වූ සිතයි නින්දෙන් වගේ අඩවන් වූ නිතයි කියලා. බලන්න කොච්චර සරලද කියලා. ඊට පස්සේ මම ටියුන් එක ගන්න මෙහෙම ලිව්වා. ගීයක් ලියන්නේ කෙසේද, කාටද, කාගෙනද, ගීයක් ලියන්නේ කෙසේද, පෑනයි පොතයි මාගේ හිස් වූ සිතයි නින්දෙන් වගේ අඩවන් වූ නිතයි, පෑනයි පොතයි මාගේ හිස් වූ සිතයි නින්දෙන් වගේ අඩවන් වූ නිතයි, කොහෙන්ද පටන් ගන්නෙ අවසන් කරන්නේ කියා දෙන්න කවුරුත් නැති, ගීයක් ලියන්නේ කෙසේද කියලා මගේ ගීතේ ඒ විදිහ නිර්මාණය කළා. සංගීතය පිළිබඳ මූලික අධ්‍යාපනයක් තියනවා නම් ඒක වඩාත්ම හොඳයි. නමුත් කලාකාරයෙක් එහෙම නැත්නම් ගීත නිර්මාතකෙක් බිහි වෙන්නේ තමුන්ගේ සහජ දක්ෂකම උඩයි කියන එකයි මගේ විශ්වාසය. ඉතින් මටත් ඇත්ත වශයෙන් මං මගේ මුල් කාලය තුළ මට සංගීතය ගැන මූලික දැනුමක් තිබුණේ නැහැ. නමුත් මගේ කනෙන් අහපු දේ මට ගායනා කරන්න පුළුවන්කම තිබුණා. මගේ කනෙන් අහපු දේ තවත් වාදිනේ භාණ්ඩකින් මට කියන්න පුළුවන්කම තිබුණා. ඉතින් ඒ සහජ හැකියාව මත තමයි මගේ නිර්මාණයන් බිහි වුණේ කියන එක මම අදහනවා. නමුත් කලාකාරයෙකුට තමුන්ගේ අවබෝධය, තමුන්ගේ බුද්ධිය වර්ධනය කරගන්න ඒක යම්කිසි පදනමක් මත පිහිටලා ඊගෙන යම්කිසි අධ්‍යයනය ලැබෙනවා නම් තියෙනවා නම් තමයි ඒක හුඟක් හොඳ කියලා මට හිතෙනවා. පළමුව සංගීත සපයේ සිකුරුලියා කියන චිත්‍රපටියට ඔබ මේ ප්‍රශ්නෙට මට නැවතත් මතක් කරන ඔබ මුලින් අහ ප්‍රශ්නයක්. කලාකාරයෙක් වුණාම නොයෙකුත් බොහොම ප්‍රිය ව්‍යාප්ති වුණු ව්‍යාප්ති වුණු මේ ප්‍රදේශයක් තුල තමුන් ජීවත් වෙනවා. එතකොට දැන් මම ඇත්ත වශයෙන්ම මේ සංගීත ශාස්ත්‍රයේ පිවිසුනේ pop සිංහල pop සංගීතකාරයෙක් හැටියට. ඒ විදිහටයි මුදලේ මා හැඳින්නේ. ඉතින් නමුත් කලක් ඇවෑමෙන් තමුන්ගේ බුද්ධිය වර්ධනය වෙනවා. බුද්ධි වර්ධනය වීමෙන් සංගීත ශාස්ත්‍රයේ තියෙන නොයිකුත් අනන්ත ප්‍රමාණ දේශි දේශයන්ට හිත යනවා. සංගීත ශාස්ත්‍රයේ තියෙන අප්‍රමාණ වූ කියන්න බැරි තරම් විශාල ප්‍රදේශයකට හිත යනවා. ඒ මගින් හිතේ හිත බුද්ධිය වර්ධනය වෙනවා. ඒ වර්ධනය වීමෙන් තම අලුත් අලුත් සංගීත ක්‍රම අත්දා බලනවා. ඒ අත්දා බැලීම් තුලින් තමයි අලුත් නිර්මාණයන් බිහි වෙන්නේ. දාත් කෙනෙක්ගේ අධ්‍යයන යටතේ මම අධ්‍යාත්ම හදාරුවේ නැහැ සංගීතයේ. නමුත් පොත්පත් වලින් මම ඒකට කියන්නේ මම හිතනවා self thought කියලා කියනවා. මේ ස්වසන්ත්‍රීය විදිහට මම ඒ කියන්නේ මම ඉගෙන ගත්තා. මම චිත්‍රපටි 5කට 6කට වැඩි සංගීත සපයලා නැහැ. ඒ අතරින් සිකුරුලියා ඒ වගේම අපේක්ෂා නැමැති චිත්‍රපටි හුඟක් ජනප්‍රිය වුණා. ප්‍රීතම ගීතය කියලා මට එකක් වෙන් කරලා තෝරගන්න බෑ. මම නිර්මාණය කරපු ගීත හුඟක් හැම ගීතයකට වගේ මගේ කැමැත්තක් තියෙනවා. නමුත් ඉතින් විශේෂයෙන් මම කැමති මෑණියනි, එතකොට මලට බඹරු කුසේ, සිහිනලුවක් දුටුවා වැනි ගීතවලට මගේ විශේෂල්මක් තියෙනවා. මම කැමති බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කරන මගේ හිතවත් මිල්ට මල්ලවරචිල මම කැමති. ඒ වගේම සනත් වික්ටර් රත්නායක, එඩ්වඩ් ජයකුඩි ඒ වගේ අයටත් මම කැමති. ඉන්ද්‍රාණි පෙරේරා විශේෂයෙන්. එතකොට මොහුගක් ගායක මගේ හිතගත් අය තමයි. හැමදේම හැමදාම එක විදිහට පවතින්නේ නැහැ. ඒකත් යම්කිසි කාලයකදී යම්කිසි වෙනස් වීමකට භාජන වෙනවා. ඉතින් මම හිතනවා වයසින් මොහුකුරා යන විටත් බුද්ධියෙන් මොහුකුරා යන විටත් ওই වෙනස් වීම ඉබේම සිද්ධ වෙන දෙයක්. ඉතින් අත් වශයෙන් මම ඕක විශේෂ විශ්ලේෂණයකට ගියොත් එහෙම හුඟක් කාල වේලාව ගත වෙන නිසා මම හිතනවා බුද්ධිමත් ජනතාව ඒක තේරුම් ගනිවි කියන විශ්වාසය මට තියෙනවා. ලැබෙනිම සංචාරය තමයි ඉන්දියාවට. මම ගියා මට මතකයි 84, ඊට පස්සේ 85 එංගලන්තයට ගියා, ප්‍රංශයට ගියා. 87 වර්ෂයේ මම මැද පෙරදිග රටවල් දෙකකට ගියා. ඒ කියන්නේ කුවේට් සහ ඩුබායි යන රටවල් දෙකට. ඉතින් ඒ සේටම වැඩිය අද මට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට එන්න ලැබීම මම හිතනවා මගේ ලොකු සැබෑ වුණු සිහිනයක් කියලා මට හිතෙනවා. සිත සුසු නිවන ගායනා